2012 වසරේ 12 වෙනි මාසේ 18 වෙනිදා භාවනා වැඩසටහන. භාවනා වැඩසටහනකින් අපි බලාපොරොත්තු වෙන්නේ සිත පිරිසුදු කර ගැනීම. සිත පිරිසුදු වුණාට පස්සේ ඇස පිරිසුදුයි, කනක් පිරිසුදුයි, නාසයත් පිරිසුදුයි, දිවත් පිරිසුදුයි, ශරීරයත් පිරිසුදුයි, සිතත් පිරිසුදුයි. එතනට තමයි කියන්නේ සීලය, සංවර බව කියලා කියන්නේ ඒකට. එවැනි පවිත්‍රත්වයක් ඇති තැන තියෙන එකම දෙයයි, ඒ තමයි සැනසෙල්ල, සහනය. නැවීම් නෑ, පිච්චීම් නෑ, ගිනි ගැනීම් නෑ, ශෝක දුක්ඛ දෝමනස්සයෝ නෑ. ඒ නිසා කියනවා නිවන කියලා. එහෙමනම් අපි මේ සොයා යන්නේ මුලින්ම දුක හොයාගෙන යනවා. දුක කියන්නේ ප්‍රශ්නය. කුමකට ප්‍රශ්නයද? අපි තුල දුක් හැට ගැනීමට හේතු වන ප්‍රශ්නය. එහෙමත් නැත්නම් මේ දුක් උපදවන හේතුව, දුක් උපදවන කාරණය කුමක්ද කියන කාරණය තමයි අපි පරීක්ෂණය කරන්නේ, හොයන්නේ. දැන් ඔබතුල ඔබ සොයාගෙන යා යුතුයි මගේ සිතේ දුක් උපදවන කාරණේ කුමක්ද? අපි බය, ශෝක, මේ කෙලෙස් ඔක්කොම ගණනය කරන්නේ එක ගුණයකට, ඒ තමයි දුක. ගැටලු හට ගන්නවන කාරණය කිම කුමක්ද? සනසිල්ලේ ජීවත් වීමට නොහැකි කාරණය කිම? එක් හරියට කටුවේ කටුවක් කකුලේ ඇනුනහම ඒක අපිට හරියට පේන්නේ නැත්නම් අපි නොයෙකුත් පරීක්ෂණ කරලා බලලා තමයි හඳුනාගන්නේ මෙන්න මේ තැන මේ කටුවක් තියෙනවා කියලා. ඒ වගේ අපිට එකවරම නොපෙනුනත් අපි ළඟ දුක හටගන්වන යම් ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව අපේ සිතේ කොතනකද තියෙන්නේ? කොයි ආකාරයකටද ඒක සැකසෙන්නේ? කොයි ආකාරයකටද ඒක පැවැත්ම පවතින්නේ? මොන ආකාරයට ක්‍රියා කළොත්ද මේ තියෙන ගැටලුව උපදවන, වේදනාව උපදවන කටුව ඉවත් කරන්න පුළුවන් වන්නේ? අපි තුල ගැටලුව උපදවන කාරණය අපිට හොරෙන් අපි තුල ජීවත් වෙන්නේ අපේම උදව්වේ. අපි දෘෂ්ටි උපාදානය කරනතුරු, අපි සංකල්ප උපාදානය කරනතුරු, අපි වචන උපාදානය කරනතුරු, අපි සුඛ වේදනාව උපාදානය කරනතුරු, අපි දුක්ඛ වේදනාව උපාදානය කරනතුරු, අපි උපේක්ෂා වේදනාව උපාදානය කරනතුරු, මිශ්‍ර වේදනාවල් උපාදානය කරනතුරු ඒ ඔස්සේ හැම මොහොතකම වැඩෙන්නේ දුක පවත්වන අර හේතුව කාරණය. ඒකට අපි කියනවා මනෝ සංචේතන ආහාර. චේතනාවකට බර වෙන හැම මොහොතකම අර සාංසාරික මෙලෝ වශයෙන් දුක් ඇති කරන සත්‍යයට පත් වෙනවා. ඒ නිසා මම මායයි උසුලාගත් හැම දෙයක්ම නැවත ලිහලා බලන්න ඕන. ඒවා තුල යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද, ගැටලුවක් තියෙනවද කියලා. අපි බොහෝ දෑ මමයයි කියා, මාගේයයි කියා හිස මත තබා ගත්ත බොහෝ දෑ තියෙනවා. හේවා තුල ඇති සැබෑ තතු සෙවිය යුතුයි. හරියට අපි මල්ලක් අරගෙන යනකොට මේ මල්ල ඇතුලෙන් ශබ්දයක් හෝ දුර්ගන්ධයක් හැමෝත් අපි බලනවා මේ මල්ල ඇතුලේ සතෙක් ඉන්නවද, එහෙම නැත්නම් මොනවා හරි තියෙනවද කියලා බලනවා. එහෙමනම් දුර්ගන්ධයට හේතු වන ඒ සැලවීමට හේතු වුණු යම්කිසි ඊට අදාළ නොවන වස්තුවක් තිබුණොත් ඒක ඉවත් කරනවා. ඒ වගේම ජීවිතේට පීඩා දෙන කාරණය සොයා යා යුතුයි. තමන්ට ජීවිතේට පීඩා දැනෙනවා නම් ඒක එතනින් ඉවත් කළාම ඒ පීඩාව ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඒකට උපකාරක ධර්මය හොයන්න ඕන. උදාහරණයක් කියන්නම්. මේ පන්සල ඉස්සරහා ඊට බොහෝ කාලයකට කලින් මේ දියවිල මානෙල් පොකුණක් හැදුවා. ඒ පොකුණට රාත්‍රියේදී වටේම ඉන්න කැලෑවේ ඉන්න ගෙම්බු ටික එකතු වෙනවා. එකතු වෙලා උන් හයියෙන්ම කෑ ගහනවා. කෑ ගන්න පටන් ගත්තාම අර තියෙන නිහඬ බව නැති වෙලා යනවා. එතකොට ඇයි මේ ගෙම්බු රාසියෙමනේ දැන් මේ ගෙම්බන්ට ගහලා ඉලවල වැඩක් නැහැ. ඇයි එන්නේ? ඒගොල්ලන්ට අයිති දෙයක් මෙතන අපි හදලා තියෙනවා. මොකන්ද? දිය පොකුණක් හදලා තියෙනවා. ඒගොල්ලන්ට අයිති දෙයක් එක අපි දිය පොකුණක් හදලා තියෙනවා. ඒ නිසා එන ඒගොල්ලන්ගේ අයිතිය හොයාගෙන ඒ වාගේම අපේ හිත තුල අර සංසාරයේ දුක ඇති කරන භව ගමන ඇති කරන මායයට කැමති, මායය කැමති, මායයට අයිති දෙයක් අපි තුල අපි හදාගෙන හිටියහම මොකද වෙන්නේ? මාරය එනවා එතෙන්ට. මාරයට අයිති දේවල් අපි අල්ලගෙන ඉන්නකම් මාරය එතෙන්ට එනවා. දැන් අපි ඇඳුම් කුලියට දෙන ස්ථානෙක ඇඳුමක් එනවා. ඒ ඇඳුම නැවත ඒ කුලියට දෙන ස්ථානෙට අපි බාර නොදුන්නොත් එතකම් අර ඇඳුම හොයාගෙන එනවද නැද්ද අර ඇඳුම් කුලියට දෙන පුජ්‍යලය? එනවා. බලනවා. යම් දවසක අපි ඒ ඇඳුම ඒ පුජ්‍යලයට දෙනවා. ඔබේ ඇඳුම ඔබ තියාගන්න. එදා ඉඳලා ඔහුට තියෙන සම්බන්ධතා නැතුව යනවා. ඒ පුජ්‍යලයට පස්සේ අපි ගැන හොයන්නේ නැහැ. ඒ වගේ ඔබ මාර්යට අයිති දේවල් ඔබ ළඟ ඔබ තියාගෙන ඇති. මම මගේ ආත්මය මේ මගේ දේවල් කියලා මාර්යට අයිති දේවල් මගේ කරගෙන ඇති. ඒ නිසා ඒව පස්සේ එනවා කවුද? දුක නැමැති මාර්යා. ඒක නේද වෙලා තියෙන්නේ? ඒක තමයි වෙලා තියෙන්නේ. ඒත් අපි කියනවා ඇයි මේ මිනිස්සේ අපි ළඟට එන්නේ කියලා. බලනකොට හේතුව තියෙන්නේ මොකද? අපි ළඟ තියෙන හේතුව මොනවා හරි අපිරිසුදු දෙයක් නිවසි හරි තමන්ගේ ඇඟේ හරි ගැවුනහම තැවරුනහම ඒකට එනවා මැස්සෝ. ඒතකොට අපි කියනවා හරි මැස්සෝ ඉන්නවා මොකද මේ මැස්සෝ වෙන්නේ මෙච්චර වහන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ තමන් ළඟ. ඒගොල්ලන්ට එන්න දෙයක් ගෑවිලා තියෙනවා තැවරිලා තියෙනවා. ඒ ඉවත් කළාට පස්සේ ඒගොල්ලන්ගේමත් නතර වෙනවා. ඒකයි හේතුව. ඒ උදාහරණයට අනුව ඔබ මේ ජීවිතේට ඔය ඇතිවන බිය ශෝක සංවේග සන්තාප ඔක්කොටම හේතු වන කාරණයක් ඔබ ළඟ තියෙනවා. ඒක ඔබ අඳුනගන්න ඒ දුකට හේතු වන කාරණය නැති කරන්න. අපිරිසුදු දෙයක් නිසා මැස්ස වෙනවා නම් අපිරිසුදු බව නැති කළා. දියවිලක් නිසා කිම්බන් ආදිය එනවා නම් ඒ දියවිල එක්ක වහලා දැම්මා දැලකින් නැත්තම් ඒක සම්පූර්ණයෙන් එතනින් ඉවත් කළා. ඊට පස්සේ ඉන්නේ. එකයි කාරණේ. අපේ නොවන දේවල් අපේ කියලා පොරබදලා පස්සේ ලෝක යථාර්ථය අවදි වෙනකොට අපි කෑ ගහලා දුක් වෙනවා හඬනවා. මා කියන්නේ මේ කිසි දෙයක් අපේ නොවේ කියන මතයට එන්න කියන එක නෙමෙයි. මගේ කියන මතයට එන්න කියන එක නෙමෙයි. එහෙනම් මගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි කියන මතයට එන්න කියන එකත් නෙමෙයි. ඔබ සත්‍යයේ පිහිටන්න එපමණයි. එතකොට ඔබට චින්තනයකින් තොරව දර්ශනයක් පහළ වෙනවා. චේතනාවකින් තොර දර්ශනයක් පහළ වෙනවා. චේතනාව තමයි වද දෙන්නේ, කර්ම කරන්නේ, ජීවිතයේ බොහෝ ප්‍රශ්න ඇති කරන්නේ. ඒ චේතනාවකින් තොරව බලන ඒ දර්ශනය අපූර්ව සැනසෙල්ලක්, සහනයක්, ජීවිතේ මහා සංහිඳියාවක් ඇති කරන නිරායාසයෙන්. අනිකුත් භාවනා වර්ග කරන්න විශාල කැපවීම් කරන්න ඕන. හැමදාම උත්සාහයෙන් පවත්වා ගන්න ඕන. ඒත් ඔබ ළඟ තියෙන ඒ දුර්ගන්ධය, දුක පැමිණීමට හේතු වන කාරණය ඉවත් කළොත් හරි. ඒ තමයි දුක පැමිණීමට හේතු වන කාරණය දෘෂ්ටිය. දෘෂ්ටිගත වීම. අයිති නැති රූපය මගේ කියලා හිතනවා. අයිති නැති ඇහැ මගේ කියලා හිතනවා. අයිති නැති විඥාණය මායාව මගේ කියලා හිතනවා. දැන් මේව මගේ නෙමෙයි කියලා හිතුවත් වැරදි. ඒකත් වැරදි. අයිති නැති ශබ්දය මගේ කියලා හිතනවා. අයිති නැති කන මගේ කියලා හිතනවා. අයිති නැති විඥානය මගේ කියලා හිතනවා. මගේ නොවේ කියලා හිතුවත් වැරදි. අයිති නැති ගන්ධය මගේ කියලා හිතනවා. අයිති නැති නාසය මගේ කියලා හිතනවා. අයිති නැති සිත මගේ කියලා හිතනවා. ඒකත් මගේ නොවේ කියලා හිතුවත් වැරදි. අයිති නැති රස මගේ කියලා හිතනවා. අයිති නැති දිව මගේ කියලා හිතනවා. අයිති නැති සිත මගේ කියලා හිතනවා. අයිතියක් හිතනවා. ඒකටත් එසේමයි. ඒ මගේ නොවේ කියලා සිතුවත් වැරදි. අයිති නැති ස්පර්ශය දැනෙන දේවල් මගේ කියලා හිතනවා. අයිති නැති ශරීරය මගේ කියලා හිතනවා. අයිති නැති සිත මගේ කියලා හිතනවා. ඒ මගේ නොවේ යයි සිතුවත් වැරදි. අයිති නැති සිතුවිලි මගේ කියලා හිතනෝ. අයිති නැති සිත මගේ කියලා හිතනෝ. අයිති නැති උපාදානය මගේ ආත්මයයි කියලා හිතනෝ. මේ මගේ නොවේ කියලා හිතුවත් වැරදි. මේ මාගේ කියලා හිතුවත් වැරදි. මේ මාගේත් නොවේ, වෙනාන් කෙනෙක්ගෙත් නොවේ. කැටියෙන්ම සඳහන් කළොත් මෙය විභජනය කිරීම, එහෙම නැත්නම් වෙනස් කර බැලීම අයිතියක් අපිට නැත. අයිතියක් ඇතැයි හිතන තැනමයි මෙය විභජනය කරන්නේ. අයිතියක් නැත යන සැබෑ යථාර්ථයට පිවිසුණු කල විභජනය නැහැ. විතක්කය ඇති වෙනවා. විතක්කය තර්කය නැති වෙනවා. විතක්කය ඇති වෙනවා. අවිචාරය ඇති වෙනවා. විතක්කය අවිචාරය කියන්නේ ඒකට පිළිතුරු නැතුව යනවා. පැහැදිලි කිරීමක් කරීමට අවශ්‍ය නැති වෙනවා. ප්‍රීති අදුක්කම සුඛ, බොහොම ප්‍රීතිමත් අදුක්කම සුඛ, වේදනාවක් නැති සුඛය, හැම දෙයකම වේදනාවක් තියෙනවා. ඒ වේදනාව එකිනෙක කෙනා දුකක් කොට සලකා ගන්නවා. සමහර වෙලාවට ඒ වේදනාව සැපක් කොට සලකා ගන්නවා. එකම වේදනාව. වේදනාවන් වලින් වේදනාවට මිනිසා මාරු වුණත් ඒ වේදනා නිරෝධය ඇති කරගන්න කම්ම දුක කියන එක නැති වෙන්නේ නැහැ. සැප වේදනා විඳින තරමට දුක් වේදනා විඳිය යුතුයි. දුක් වේදනා විඳින තරමට සැප වේදනාවන් වලට පෙරලෙනවා. මේ ලෝකයේ බිහිවන ශ්‍රේෂ්ඨතම මිනිසා දුක් වේදනාද විඳින්නේ නැහැ, සුඛ වේදනාද විඳින්නේ නැහැ. උපේක්ෂා වේදනාද විඳින්නේ නැහැ. වේදනා නිරෝධයක් ලබන ලෝකෙ දිහා බලනවා. එතනට ඔබගේ ඥානය දර්ශනය දියුණු වෙන්න ඕන. ඔබට එතනට දියුණු වීමට නොහැකි ඔබ දෘෂ්ටිගත වී සිටීම නිසා. හැම මොහොතකම සියලු දෘෂ්ටීන් වලින් මා නිදහස් විය යුතුයි කියන අදහස අපි ළඟ තියෙන්න ඕන. ඒ දෘෂ්ටි අභිභව අපට යා හැක්කේ ලෝකයේ තිබෙන සැබෑ ස්වභාවය, තථාගත තත්වය, යථාර්ථය, සත්‍ය අවබෝධ වෙන තරමටයි. මිනිස්සු මේ ලෝකේ අඟුරක් වෙනුවෙන් යුද්ධ කරන්නේ, කලකෝලහල ඇති කරගන්නේ, ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. ඒ වගේ මුළු මහත් ලෝකයම විදසුන් නුවණින් බැලුවට පසුව අඟුරක්සේ ප්‍රත්‍යක්ෂ වූහොත් ඔහු හෝ ඇය ඒවා වෙනුවෙන් කලබලයක් ඇති කරගන්නේ හිතේ. ඒ නිසා නිදහස් වීමේ මහා බලය එතන හට ගන්නවා. අද ලෝකයේ නොයෙකුත් ආගම් ධර්ම මිනිසුන්ට හැඟීම් ආකල්ප පටවෙමින් සිටින යුගයක්. එහි සමයක යම් කෙනෙකුට ආකල්ප හැඟීම් දෘෂ්ටි ඉක්මවලා ලෝකේ දකින්න පුළුවන් නම් ඇත්ත දකින්න පුළුවන්. ආගමිකයෙකුට ඇත්ත දකින්න ලෙහිසි වෙන්නේ නැහැ. මොකද ඔහු ඒ ආගමික කෝණයෙන් ලෝකෙ දිහන බලන නිසා. විදර්ශනා ඥානය තියෙන කෙනෙකුටයි ලෝකේ ඇත්ත දකින්න පුළුවන්. විමසුන් නුවණින් මෙදහත්ව බලන කෙනෙකුටයි ලෝකේ ඇත්ත දකින්න පුළුවන්. ඒ නිසා ආගමික දේ එක ලාංඡනයට සම්මතයට ඔහි තිබුණා වේ. ඒවා විවේචනය කරන්නවත් ඒ වල දොස් කීමටවත් අවශ්‍ය නැත. හේත් මධ්‍යස්ථව විමසුන් නුවණින් සත්‍ය ගවේෂණය කළ යුතුයි. එවිට තේරෙනවා මේ ආගමික නිර්මාතෘවරු බොහෝ දිනේ තමන්ගේ සංගමය, තමන්ගේ සංවිධානය තනා ගැනීම සඳහා කරන ලද උපාය උපක්‍රමශීලීත්වයන් කොච්චර තියෙනවද කියලා. කිසිවෙකුට අයිති නැති මිනිසා විවිධ රටවල් වලට, විවිධ ආගම් වලට, විවිධ ජාතීන් වලට, විවිධ භාෂාවන් වලට අල්ලල බැඳලා තිබ්බේ කවුද? මිනිසාගේ තියෙන ස්වාධීනත්වය ඇහුරුවේ කවුරුන්ද? ලෝක සම්මතය විසින්. ඒ නිසා ඒ ඔස්සේ ඇතිවෙන්නා වූ ද්වේෂය කොපමණද? ඒ ඔස්සේ ඇතිවන්නා වූ තරඟකාරීත්වය කොපමණද? මේ මිනිසා අසීමාන්තික තරඟයකට ඇද දැමුවේ කවුරුන්ද? මිනිසාට මිනිසා ගැනමවත් මතකයක් ඇති නොවන තරමට තරඟයක් බිහි කළේ කවුරුන්ද? එනම් මේ ලෝකයේ තියෙන සම්මත සියලු සංවිධාන තමන්ගේ මතයට ජීවත් වුණත්, අනුන්ගේ මතවලට ජීවත් වුණත් හොඳ දෙයක් සිද්ධ වෙන්නත් පුළුවන්, නරක දෙයක් සිද්ධ වෙන්නත් පුළුවන්. තමාගේ මතේ වුණත් හොඳ මතයක් නම් ඒකින් හොඳක් සිද්ධ වෙයි. අන් අයගේ සංකල්පයක් මතයක් නම් ඒකෙත් හොඳක් තියෙනවා නම් හොඳක් සිද්ධ වෙයි. හැබැයි නරකක් තියෙනවා නම් නරකක් සිද්ධ වෙයි. මේ ලෝකෙ ඉතාම හොඳට තමන්ගේ හිත දිහා බලන් ඉන්න විට හොඳ නරක කියලා දෙනවා. කවුරුත් කියලා දෙන්න ඕනේ. සිත හොඳට කියලා දෙනවා. චේතනාවාත්මක වරදක් තමයි වරද කියලා කියන්නේ. මේ කරුණ ඔස්සේ ජීවිතයේ දෙස ටික වෙලාවක් නිහඬව බලා සිටින්න. අපට තියෙනවා අධ්‍යාත්මික ඇසක් තියෙනවා. ඒකට කියන්නේ නුවණ ඇස කියලා. ඒ නුවණ ඇසේ දෘෂ්ටි තියෙනවා. දෘෂ්ටි වලින් බැලුවාම ඒ දෘෂ්ටියේ තියෙන වේදනාව දැනෙනවා, සංවේගය දැනෙනවා. ඒකට සම්මා දිට්ඨි කියලා කියන්නේ දෘෂ්ටි නැතුව බලනවා. දෘෂ්ටි නැතුව බැලුවොත් ඔබට තේරෙනවා ඇති සංවේග ඇති වෙනවද නැද්ද? ඇති වෙන්නේ නැහැ. දෘෂ්ටියකින් බැලුවොත් සංවේග හට ගන්නවා. එතකොට ධර්මයේ තියෙන සම්මා දිට්ඨිය කියන එක මේ ලෝකේ ශූන්‍යයි කියලා දකින්න එක නෙමෙයි. අශූන්‍යයි කියලා දකින්න එකකුත් නෙමෙයි. ඇසහා රූපය අතර තියෙන දුරස්ත භාවය නැති කරලා ඇසහා රූපය නිරෝධ කරලා බලනවා. එතකොට එතන බැල්මක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ. පේනවා, පේනවයි කියන ගුණයක් නැහැ. සරල උදාහරණයක් කියන්නම්. තවබේ නිවස තියෙනවා යම් තැනක. නමුත් මේ ආශ්‍රිතව තව නිවාස රාශියක් තියෙනවා. ඒ පෙනුනට ඒව පිළිබඳව අපිට එහෙමකට කියලා හැඟීමක් නැහැ. ඒවයේ ගෙවල් හැදුවත් එකයි, කැඩුවත් එකයි, වෙනස් කරත් එකයි. ඒක සරල උදාහරණයක් පමණයි. යම් ආකාරයකට ඒක ගැළපෙන නිසා යම් ප්‍රමාණයක් එහෙම අපි උදාහරණය කළේ. ඒ වගේ සම්මා දිට්ඨිය කියන දර්ශනය පහළ කරගත්තට පස්සේ ඒ ඇස මම, මගේ, මගේ ආත්මය, මගේ ජීවය කියලා ග්‍රහණය කළ නැති නිසා ඒ ඇහේ තියෙන ඕනම දෙයක් ඕනම ආකාරයකට වෙනස් වුණයි කියලා එයාට ගැටලුවක් නැහැ. එයාට ප්‍රශ්නයක්. එතන මහා නිවේහනෙල්ලක් තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ අයිති දේවල් ලෝකයට බාර දීලා ඉන්න කෙනෙක් නෙමේ සම්මා දිට්ඨියටපත් උනායි කියන්නේ. නමුත් ඒ තනත්තා අර පරිස්සම් කරන්නේ නැති, පිරිසුදුව ඉන්නේ නැති, ජීවිත කළමනාකරණය කරන්නේ නැති, එපා වෙලා කලකිරිලා ඉන්න කෙනෙක් නම් නෙමේ. එයා සම්මුතියට ඒව ඉතාම හොඳට ලස්සනට පිරිසුදුව පවිත්‍රව තියාගැනීමේ වැඩ කරාවේ පරිස්සමෙන් කටයුතු කරයි. ඉතින් ලෝභකමයි පරිස්සමයි අර පිරිබැස්මයි කියන්නේ දෙක. දැන් විශාල ලෝභයක් තියෙන අය, දේශ තියෙන අය ඕන තරම් ඉන්නෝ, කිසි අරපිරිකස්මක් නැති අයනේ. එතකොට ඒව විනාශකාරී ජීවිත වෙනවා නිසා. ධර්මයේ කියලා කියන්නේ මෙලවත් නන්දති, සතුටු කර ගන්න තියෙන පෙච්ච නන්දති, පසුවත් සතුට වෙන්න පුළුවන්. බයත් නැන්දි සංසාර තියෙනවා නම් ඒවයෙතුත් සතුට වෙන්න පුළුවන් දෙයක් තමයි මේ ධර්මය. එහෙම නැත්නම් පින යහපත් දේවල්. මේ සංසාරේ මුලින්ම අපි නැති කරන්න ඕන සසරට වේගයෙන් ඇද බඳ දබන සංයෝජන තුනක්. ඒ තමයි ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය පෝෂණය වෙන්නේ ඔබ තුලින්මයි. උදාහරණයක් වශයෙන් පිළිකාවක් ගන්න පුළුවන්. පිළිකාවක් තියෙන කෙනාගේ පිළිකරණය පිළිකාව පෝෂණය වෙන්නේ එයාගේ ජීවිතේ පෝෂණය කර ගැනීම සඳහා ගන්න ආහාර පානවල ශක්තියමයි. සාමාන්‍යයෙන් පිළිකාවක් වැඩෙන කෙනෙක් හොඳ පෝෂණීය ආහාර එව මේවා ගත්තොත් වැඩිපුර වැඩින්නේ ඒ වේගින් වැඩිපුර වැඩෙන්න පටන් ගන්නවා පිළිකාව. ඒ වගේ ජීවිතයේ මිනිස්සු සතුට හොයාගෙන හොයාගෙන යනකොට අර දුක ඇති කරන මහා පිළිකාව මිනිස්සුන්ගේ ඇතුලේ තියෙන ආත්ම දෘෂ්ටිය වර්ධනය වෙනවා. දුක හොයාගෙන ගියත් එහෙමයි, සප හොයාගෙන ගියත් එහෙමයි. එහෙමනම් මේ බණ අහලා ධර්මය අහලා ඔබ කරන්න තියෙන්නේ ඔබේ ජීවිතේ භෞතික වෙනස් කිරීම කරගන්න එක නෙමෙයි. මොකද කරන්න තියෙන්නේ? මේක යථාභෝධය කරගන්න. දැක්මකින් වෙනස් කරගන්න තියෙන දේ ප්‍රායෝගිකව භෞතිකව වෙනස් කරගෙන වැඩක් වෙන්නේ නැහැ. මේක දිට්ඨි විසුද්ධිය, දර්ශන විසුද්ධියක් ඇති වෙන්නේ. සනසිරිදායක දර්ශනය. ආකල්ප වලින් තොරව, දෘෂ්ටි වලින් තොරව බැලුවාම මුළු විශ්වයම එක හා සමානයි. දැන් තරඟයක් තියෙනවා, ඔය ක්‍රිකට් තරඟ තියෙනවනේ. ඒතර නිතරම අපි හිතන්නේ අපේ රට දිනන්න ඕන කියලා. නමුත් අපේ රටේ කියන දෘෂ්ටියෙන් අපි පොඩ්ඩක් ඈත් වෙනවා. ඇත්තලා බැලුවම මේ ඔක්කොම අපේ දරුවෝ, අපේ මිනිස්සු ක්‍රීඩාවක් කරනවා. කවුරු දින්න එකයි. නමුත් ඒ මානසික මට්ටම ওই ක්‍රීඩකයෝ ළඟත් නැහැ, ප්‍රේක්ෂකයෝ ළඟත් නැහැ. තියෙන්නේ අපේ පැත්ත දිනන්න ඕන කියලා. එක පැත්තක් දුකටපත් කරවල තව පැත්තක් සතුට දෙනවා. ඒ තමයි ලෝකේ දෘෂ්ටිවාදය, සංකල්පවාදය, ආගම්වාදය, ජාතිවාදය, රටවල් ભેදය නිර්මාණය කරන ලද මිනිසුන්ගේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය. අඟුරකට පොර කන කිසි වටින් නැති දෙයකට හඹාගෙන ලෝකේ යනවා. ඔය දියුණුවේ කියන ලෝකේ කියන්නේ ඒ වගේ අඟුරක්. අද අපි කොළඹ ඒසී දාපු වාහනයක යන්න සිදු වෙලා තියෙන්නේ මේ දියුණුව නිසා. නැත්තම් අපිට ඒසී දාපු වාහනයක් ඕන වෙන්නේ නැහැ. හොඳ වාතය තියෙන කරත්තෙන් අගේට ගිහිල්ලා ඉන්න පුළුවන්. දැන් මේ ඔක්කොම දියුණුවයි කියලා තියෙන්නේ විනාශයට ප්‍රතිකර්මයක් ඇරෙන්න වෙන දෙයක් නෙමෙයි. දැන් කාන්තාරක ඒසී එකක් දාගෙන ඉන්නවා කියන එක දියුණුවට නැහැනේ. මේ මහා පීඩාවට ප්‍රතිකර්මයක්. එනිසා ජීවිතේ දුකයි කියලා දෙයක් නැහැ. ප්‍රතිකර්ම තමයි තියෙන්නේ, ප්‍රතිකාර තමයි තියෙන්නේ. නමුත් ඒ දියුණුව හොඳ යහපත් ප්‍රතිඵල තියෙන දේවල් තියෙන නිසා අපි ඒකවත් අගය කරමින් ඒකේ වටිනාකමක් දකිමින් නමුත් අපි ඉස්සල්ලම අගය කරන්න ඕන දෙයක් තමයි මේ සියලු දියුණුන් වලට වැඩි වටිනවා ඒවත් වටිනවා ඊටත් වඩා වටිනවා මොකද්ද හිතේ දියුණුව හිතේ දියුණුව නැතුව මොනෝ දියුණුව නැත් වැඩක් වෙන්නේ නැහැ එහෙම වුණොත් වෙන්නේ කටුස්සයි කරේ මාල බැඳා වගේ වැඩක් කටුස්ස දන්නවද ඔක රාත්‍රන් හොලන්නේ ආගේ ඒ නිසා අද ලෝකයේ ඉදිරි අනාගතේ දූ දරුවන්ට මහා දියුණුවක් කියලා ලබා දෙන්නේ කටුස්සයි කරේ මාල බැඳිනවා වගේ වැඩක් සමහරවිට ඒ પરම්පරාවට ඒව කිසි අගයක්වත් නැහැ ඒ නිසා හිතේ දියුණුවත් එක ලබා දුන්නාම සැනසෙල්ල වැඩියෙන්ම එකතු කරන්නේ තමන්ගේ ප්‍රඥාවයි ඊට පස්සේ තමයි අපිට ආහාර පාන වාසස්ථාන ඇඳුම් පැනඳුම් සැපේ එකතු කරන්නේ. ඒවයි බොහොම අල්ප දෙයක් විතරයි. ඒවයි මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. සන්තුට්ටි පරම ධනෙ නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. අර ටික ඔක්කොම දාලා මිනිස්සු මේ යනවා. එනිසා අර හිතේ දියුණුව පහළ කරගන්න ඕනේ. ඒ හිතේ දියුණුව පහළ කරගන්න ක්‍රමය තමයි මේ කියන්නේ. ක්‍රමය කියලා කියන්නේ අපි හැමතිස්සෙම ක්‍රමවලට වැටි වැටි ඉන්නවා එක එක ක්‍රමවලට මේ ක්‍රම විධානවලින් නිදහස් වෙන්න. නුවණින් බලන්න ඕන. ඊළඟට මේකට තියෙන පාර තමයි අපි එක එක පාරවල් වල යනවා. ඒ සියලු පාරවල් වලින් නිදහස් වෙන්න ඕන. මේක අවබෝධ කරගන්න තියෙන ක්‍රියාවලිය තමයි අපි එක එක ක්‍රියාවලියන් වලට හැමතිස්සෙම වැටෙනවා අපි ක්‍රියාවෙන් නිදහස් වෙන්න ඕන. ඒතකොට කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් නිකන් ඉන්න තමයි. නිකන් ඉන්නවා කියන්නේ ක්‍රියාවලිය. ඒතකොට මේ වගේ දෙයක් ලෞකික ඥානයේට සාධාරණ නැති වචන ටිකක්. එතකොට බුදුහාමුදුරුවන්ට තිබුණේ අසාධාරණ ඥානය. ලෞකික ඉන්ද්‍රියන් වලට සාධාරණ නැති ලෝකෝත්තර ඥානයක් අසාධාරණ ඥානය. ඒ නිසා ඔබටත් හිතනවා ඇති මේක අපිට තේරෙන්නේ නැති අසාධාරණ කතාවක්. අපබ්‍රංශයක් කියලා හිතෙනවා. මේ කතා කරන්නේ ඉන්ද්‍රියට සාපේක්ෂිතව ඉන්ද්‍රියන් ගලාගෙන යන මාවතක් ගැන නෙමෙයි. මේ මාවතට තමන්ගේ ඉන්ද්‍රියන් යොමු කළාම ඉන්ද්‍රියන් පරාජිත වෙනවා. ඉන්ද්‍රියන් පසුබානවා. පසුව ඉන්ද්‍රියන් වල තිබුණු අර උද්ධාමය මාන්නේ නැති වෙලා යනවා. පස්සේ මේ ඉන්ද්‍රියන් පහම පලා යනවා. ධර්මයේ තමා තුළට පිවිසෙනකොට ඊට පස්සේ සදහම් වශයෙන් ලෝකෝත්තර ඇසින් ලෝකේ දිහා බලන්න පුළුවන් ඉන්ද්‍රිය සාපේක්ෂිත ඥානයක් නැතුව ඒවෙන් දුර වෙලා. හැබැයි යාට ඉන්ද්‍රිය සාපේක්ෂිතව බැලුවොත් මෙන්න මෙහෙමයි පේන්නේ. ඉන්ද්‍රියන් වලින් තොරව බැලුවොත් මෙන්න මෙහෙමයි පේන්නේ කියන කාරණය හොඳට පැහැදිලි. රජතුමාට පුළුවන් පදික වේදිකාවේ වාඩි වෙන්න, රජ පුටුවේ වාඩි වෙන්න. හැබැයි ඒ රජකම ලබා ගත්තොත් විතරයි. සාමාන්‍ය මගියාට පුළුවන් පදික වේදිකාවේ වාඩි වෙන්න විතරයි. රජ පුටුවේ වාඩි වෙන්න පුළුවන්ද? බැහැ. ඒ වගේ මේ ලෝකෝත්තර ධර්මයේ තේරුම් ගත්ත කෙනාට ලෝකෝත්තර දෘෂ්ටියෙන් ඥානෙන් ඒ දර්ශන සම්පත්තිය බලන්න පුළුවන්. ලෞකික සම්පත්තියට අනුව මේක පේන්නේ මේ විදියයි කියලා බලන්නත් පුළුවන්. මේක සූක්ෂම දෙයක්. සංකීර්ණ දෙයක්, සූක්ෂම දෙයක්. ක්‍රමානුකූලව මේක හොයාගෙන හොයාගෙන යනකොට ඊට අදාළ ගුණයන් වැඩිලා ඔබට යම් මොහොතකදී අර සියල්ලගෙම නිදහස් වූ දර්ශන සම්පත්තිය තමා තුල පහළ වෙනවා. ඒ කියන්නේ දෘෂ්ටි ටික පලා යනවා. ස්වභාවිකත්වය විතරක්, ඉන්ද්‍රියන් හය විතරක් තේවි. දෘෂ්ටි ටික පලා ගියාට පස්සේ ඉන්ද්‍රියන් හය ටික විතරක් නම් තේන හරි සැනසෙදායක. දැන් මේ ඇහි නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ, ඇහි දාගත්ත දෘෂ්ටි. දැන් මේ ආගමික වශයෙන් බෙදෙන්නේ ලෝකේ කොහොමද? සංකල්ප වශයෙන්. ඒකොට හැමෝටම තියෙන එක එක එක එක සමාන ඇස්. ඒක සමාන නාසය, ඒක සමාන. ඒ නිසා මට භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට කිසිම જાතියක් එක්ක වර්ගයක් එක්ක ප්‍රශ්නයක් නැහැ. මට තියෙන්නේ මිනිසුන්ගේ හිතවල තියෙන දෘෂ්ටියත් එක්කයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා මට දෙපළ ජාතිය, මුස්ලිම් ජාතිය, ක්‍රිස්තියානි ජාතිය, හින්දු ජාතිය, එහෙ සිංහල ජාතිය, බෞද්ධ ජාතිය කියලා මට ප්‍රශ්නයක් නැහැ. මට තියෙන්නේ ගැටලුව පෞලිය එහෙ වුණත් ඒ මට තියෙන ගැටලුව තමයි ඒගොල්ලන්ගේ දෘෂ්ටියත් එක්ක තියෙන ප්‍රශ්නේ. ඒක විසඳ ගන්නවා මිස මට අනිත් ඒවත් එක්ක ගැටලු වෙන්නේ නැහැ. මේ ලෝකයේ සියලු දෙනාම ඒ චින්තනයේ ඒ දර්ශනයට පත් වුණොත් මේ ඔක්කොම දේවල් කතිකාවකින් සාකච්ඡාවකින් නිවා කරගන්න පුළුවන් දේවල් ලෝකේ තියෙන ඔක්කොම ගැටලු. නමුත් මේ දේ මේ දර්ශනේ අනිත් ආගම් වලින් කියා නොදීම තමයි ඔවුන්ව ආක්‍රමණශීලී පෙරලිකාරී අන්‍ය ආගම් පෙරලන සහ ආක්‍රමණය කරගන්න බුදු පිළිම බුදු සසුන විනසන මිනිසුන් බවට නිර්මාණය වෙන්නේ ඔවුන්යි. ඔවුන්ට මේ නිසි දර්ශනය නැති නිසා. දැන් බෞද්ධයන්ට හොඳ දර්ශනයක් තියෙන නිසා අපි හැම දෙයක්ම ඉවසීමනෝ සාමදානෝ ඔක්කොම ඉවසනවා. නමුත් එහෙම ඉඳ දෙන්නත් බෑ. දැන් තුවාලයකට අනුකම්පා කරන්න ඕනේ කියලා තුවාලෙට ඇඟ පුරා දුවන්න දෙනවද අපි? නෑ. තුවාලෙට අනුකම්පා කරනවායි කියලා කියන්නේ තුවාලේ නැති කරන එක. තුවාලේ සනීප කරන එක. ඒ වගේ ඕනම කෙනෙකුට ආගමික නිදහසක් තියෙන්න ඕනේ කියලා මේ බුද්ධ ආගමේ තියෙන සත්‍ය සහ හරය බුදු පිළිමනේ විනාශ කරන්න දෙනවද? එහෙම කරන්න දෙන්න බෑ. හේතු කේ ආගම ධර්මයෙන් කියලා දීලා තියෙන අවිද්‍යාව, විෂම භාවය, ත්‍රස්තවාදය හේයන්ට හේතු ගන්නලා ඔබ වැරදි මගක යන්නේ. මෙන්න මේකයි ලෝකේ යථාර්ථය කියලා ඔවුන්ට ඒ සත්‍ය පසක් කරලා දෙන්න. මේ හැම දෙනාම මහා මිත්‍යා දෘෂ්ටි වලට පත් නොවනට හැම දෙනාම ඉන්නේ යම් යම් දෘෂ්ටි වල. ඒ දෘෂ්තිය මමයි කියලා, මගේ ආත්මයයි කියලා ඇලිලා තියෙන්නේ. ඒක කවුරු හරි වැරදි කිව්වොත් එහෙම තරහ යනවා. අපි කැමති අපේ දෘෂ්ටි, අපේ සංකල්ප, අපේ මමත්වය රැක ගන්න. හැම කෙනෙක්ම කැමති තමන්ගේ මමත්වය නැති කරන්න නෙමෙයි, මමත්වය රැක ගන්න. කවුරුවත් ඔබ වැරදි කියනවට කැමති වෙන්නේ නැත්තේ ඒකයි. මං ගත්ත සංකල්පේ හරි කියන්න ඕන. මමත්වය රැක ගන්න බලන්න. ඒකයි වැරද්ද. එතකොට මේක තවත් කෙනෙක් මේක වැරදි කියනෝ නෙමේ, තමන්ම තමන්ගේ වැරද්ද හඳුනා ගැනීම තමයි වැදගත් කාරණය. ඉතින් මේක ප්‍රායෝගිකව හැමදෙස්සෙම තමන්ගේ මනස තුල ඉෂ්ට කරන්න ඕන. ඒකට තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ. එහෙම නැතුව කයින් හැසිරීමක් නෙමේ, මනසින් හසුරුවන එකටත් කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. ඒ කියන්නේ නූගත් මනසක් අභ්‍යන්තරේ ඉන්නේ. එයා අපි ප්‍රඥාවෙන් කරුණෝ හේතු ගන්වල උගත් කරන්න ඕන. يعني දැනුවත් කරන්න ඕන, ප්‍රබුද්ධ කරන්න ඕන. හීලා නැති සංවර නැති මනසක් තියෙන්නේ. ඒක සංවර කරනවා. සචිත්ත පරියෝ දපන. එයා දමනේ කරන්නේ හැමතිස්සෙම. සහිතට විවිධ අවස්ථාවන් හමු වෙනවා. තමන්ගේ හිත දිහා බලන්න. එතකොට ඒක මේ තේරුම් ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය කෙනෙක් කේන්ති ගන්න පොඩි ප්‍රශ්නයක් අපේ පහුගිය දවසේ මට සිද්ධ වුණා. ඒ රියදුරු මහත්මයා මගේ දිහා හොඳින්ම බලාගෙන ඉඳලා කියනවා, "හරි බුදුමහිනේ. හම්බුනේ වෙන කෙනෙක් නම් ඔබට තෑහෙන්නේ කේන්ති ගන්න. මම බැලුවා කොහොමද ඔබ වහන්සේ කේන්ති ගන්න නැත්තේ ඔකට කියලා." මං කිව්වා මට එහෙම ප්‍රශ්නයක් නැහැ, කේන්ති ගන්න ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ එන විදිහට ගලාගෙන යන විදිහට මම යන කෙනෙක්. එහෙම කේන්ති ගන්න කෙනෙක් නෙමෙයි කියලා. මොකක්ද ඒ ගැටලුව? අපේ විහාරස්ථානය වෙනුවෙන් ලබාගත් රතේ අපිට ලබා දීලා සියලු ගන්සෙනු කටයුතු කරලා ලියකියවිලි ඔක්කොමත් කරලා ඉවරුණාට පස්සේ කියනවා, "දැන් ඔය දාන්න අපිට ඕක දෙන්න බෑ. ඕක හොඳ වාහනයක්. ඔයිට වඩා වැඩි ගාණක් ඕන. එහෙම නැත්නම් අපිට වාහනේ දෙන්න කියලා." කියලා කිව්වා. අම්මා කිව්වා, "හරි. අපි එන්නම් දැන් ඔය ඉන්න තැනකට අපි දෙන්නවා." එයි ඉතින් අපි ආයේ ලේකියුලි වෙනස් කරලා ඒ දාලා තියෙන ලේකියුලි තැන් වලට ගිහිල්ලා කියලා මේව කරලා ඔන්න වෙනස් කරලා සූදානම් කරලා මම දෙන්න මොන ලැහැත්තියලා ඉන්නේ. දැන් අපි ත්‍රිරෝද රතයකින් එන්නයි ලැහැත්තිය. ඉතින් එහෙම ඉඳලා ඉවරලා ඉන්න දැන් ඔන්න අවසානෙටම මේව කරලා ආයි අපිට කියනවා, "නෑ නෑ පොඩි වැරදීමක් මේ ඔබ වහන්සේව තියාගන්න වෙන්න කියලා ඒ කියලා ටික ඔන්න ආයි දුන්නා." ඒක ලෝභකමක්. එහෙම නැත්නම් අපිට ඒක වාහනේ කීයක් හරි තව හරි දීලා ගන්නේ කියලා හිතලා තව මුදල් ටිකක් ගන්න පරමාර්ථයක් මොකක් හරි එකක් වෙන්නත් ඇති. අපි දන්නේ මොන පරමාර්ථය එක වැරදීම මොකක් හරි වෙන්නේ නැති නේද? ඉතින් ඒ වගේ සංකල්පයි. ඉතින් එතකොට කිව්වා, "කමක් නැහැ. අපි දෙන්නයි. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ." ඒ නරේදුර මහත්මයා කිව්වා, "හැබැයි හම්බුනේ වෙන කෙනෙක් නම් ඉතින් ආයි දෙන්නේ නැහැ. ඉතින් තමයි. කල්ලේ වුණාට පස්සේ අනුතනුවක් කාට පස්සේ ආයි ඒක හර මේ මෙහෙම කියලා ඊළඟට දෙන්නේ නැහැ කියලා." මං කිව්වා, "මට එහෙම වැඩක් නැහැ. ඉතින් එහෙම හිත අසන්තෝෂයෙන් ඕනේ නැහනේ කියලා." මං ඒත් කිව්වා, "ආයි හීනෙන් නැකටුපු වෙලාවක හරි මතක් වුණොත් ඕනම් ඉල්ලන්න මං දෙන්න කියලා." ඉතින් අන්න ඒ වගේ ජීවිතේට ලැබෙන්න ඕන යම් යම් අවස්ථාවල්, නැත්තම් මේ ලෝකේ යම් යම් දේවල් වලට ආසත්ත වුණාම, ලෝභ වුණාම මිසු ඒව ලේසියෙන් අතහරින්නේ නැහැ. අපි බලලා තියෙනවා සමහර වෙලාවල් වලදී අපි රත් වාහන ගන්නම ගිහිල්ලා බැලුවා එක මේ පොඩි සුළු මුදලකට පැල් 7000කට 5000කට බෑ කියනවා. ඒ ගන්න අඩුව දෙන්න බෑ. මේක සැරේට ටැංකිය පිරෙන්න තෙල් ගහන්න සල්ලි. තෙල් ගහන්න සල්ලි. සමහර වෙලාවට ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට, එහෙම නැත්නම් වෙන විදියකින් බලලා හරි මොනවා හරි ඒ වගේ දෙයක් නෑ නෑ එහෙම බෑ. මේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන දේ ඒක තමයි හැටි. මේ ලෝකයේ මිනිස්සු ලක්ෂයක් හම්බ කරන්න කෝටියක් අලාභ කරගන්න මිනිස්සු ඉන්නේ වැඩිපුර. ඇයි එහෙම කියන්නේ? දැන් බලන්න මේ සද්ධර්මය, පුණ්‍ය ධර්ම, යුතුකම්, ඔය ගොඩාක් දේවල් පාගල දාලන්නේ මිනිස්සු ගොඩාක් ඔය මුදල් හදල් පස්සේ වේගෙන් දුවගෙන යන්නේ ආගම ධර්මයේ වගේ දේවල් ඔක්කොම මේ දාලා තමයි යන්නේ. සමහර ලාට මව්පියෝ එමේ අමතක කරලා වේගෙන් යන්නේ. ඉතින් එහෙම තමයි බලන්නේ. දැන් අපේ තවසක මම බණකට ගියා. එනකොට මම අහුව මේ වාහනේට මාසික මේ වාර්ෂික ආරක්ෂණය කීයක් ගෙවනවද කියලා. ඒක හවුදේ මම 75,000ක් ගෙවනකො අවුරුද්දට නිකන් ආරක්ෂණය විතරයි. නමුත් එහෙම හාමුදුරුවන්ට කියලා අවුරුද්දකට සැරයක්වත් බණක් කියව ගන්න ඇයි? එක රුපියල් 5000ක් තියන්නේ. හරි අමාරුයි. බණ පොතක් ගන්න කිව්වොත් එහෙම රුපියල් 100ක් දීන ඒකනුත් 50යි දෙන්නේ. දැන් මං කියන්නේ එතකොට ඊට වැඩිය පොඩ්ඩක් හිතන්න ඕන නේද? අපි මෙච්චර දේක් මෙහෙම කරනකොට මේ වගේ දෙයකට මෙහෙම කරන්න ඕන, මව්පියන්ට මෙහෙම සලකන්න ඕන. ආගම ධර්මයේ වෙනුවෙන් මං වැය කරනවද රුපියල් 50,000ක්? අවුරුද්දර කියන චින්තනයක් පොඩ්ඩක් හැටගන්න බෑ පොඩ්ඩ. මම කරන්න කියන එක නෙමෙයි. එයා කියනවා ඒක නිකම්ම සල්ලි. ඒ කියන්නේ මං ගත්තත් නැත්තත් ඒක එච්චරයි. ආය යන්න හම්බෙන්නේ නෑ යාට. දුන්න සල්ලි දුන්නා. ඒ කියන්නේ නොවටිනා දේවල් වලට කැපවීම වැඩි මේ සමාජය තුල. වටිනා දේට තියෙන කැපවීම අඩුයි. එහෙම පිරිස් ඉන්නේ ටික දෙනා යඥාන පිරිස්, හොඳ පිරිස් ඉන්නේ. ওই හොඳ පිරිස් වලට පින් සිද්ධ වෙන්න තමයි අපි අද පන්සලක් හදාගෙන ඉන්නේ. ලස්සනට පිරිසුදු කළා. මේ තේන හාමුදුරුවොත් ඔය වාහනයකින් හරි ගමන බිමනක් යන්නේ අර හොඳ පිරිස් වලට පින් සිද්ධ වෙන. යහපත් පිරිසට ඒගොල්ලෝ ජීවිතයේදී දැනගත්තා කොහොමද කලමනාකරණය කරගන්න ඕන කියලා. ඒගොල්ලොගේ ජීවිතවලටත් ප්‍රයෝජනයක් වටින දෙයක් ධර්මයෙන් ජීවිතයෙන් එකතු කරගන්න අතර ඒගොල්ලෝ අර්ථවත් දෙයක් සිද්ධ කරනවා කියලා සතුට වෙන්න පුළුවන් අතර අර්ථ සම්පන්න ජීවිත නිර්මාණය වෙනවා. මෙලෝ විතරක් නෙමෙයි සසරව. ඒ නිසා සසරම සූපත් කරවන, සසරම රක්ෂණය කරගන්න තැනක් තමයි මේ සද්ධර්මය. වසර ආරක්ෂණයක් නෙවෙයි සසරවටම දෙන හොඳ ආරක්ෂණයක්. තේරෙනවද නේද? එහෙනම් වසර ආරක්ෂණයට 75,000ක් ගෙවන්න ඉති කියනවා. සසරව ආරක්ෂණය කරන කෙනාට නේද? ඒ වෙනි බුද්ධියක් ඒ පහළ නොවන අයට, පහළ මේක තේරුම් ගත්ත අය ඉන්නවද? පහළ නොවන අයටත් පහළ වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද මේ ධර්මයේ කියලා කියන්නේ සසරම ආරක්ෂණය කරන මහා බලය. ඒ නිසා අපි අපිට ධර්මයේ කියලා දුන්නු ඒ සියලුම ගුරුවරුන්ට කියන්න බැරි ගෞරවයක්, කියන්න බැරි ස්තුතියක් අපි හදවතින් පූජා කරනවා. මොකද හේත්තෝ අපිට මේ මඟ කියා දුන්නු නිසා තමයි අපි සැනසෙල්ලට පාත්‍ර වෙන්නේ. හේත්තන්ගේ පැතුම දෙද්දී තවත් අයට මේක කියලා දෙන්න කියන, අවබෝධ කරලා දෙන්න කියන කාරණේ අවබෝධයටපත් කරනවා. ඉතින් මම මේකට නම් දාන්න නැත්තේ ඒ නම් දැමීම තුල ගැටලු හට ගන්නවා. ඒ නිසා මේක නමක් ඕනේ නැහැ. අපිට සැනසෙල්ල දැනෙනවා නම්, ලෙඩේ හොඳ වෙනවා නම් මොන ස්පිරිතාලේ වුණත් කමක් නැහැ. නේද? ලෙඩේ හොඳ වෙනවා නම් එච්චරයි. අපිට කියන්න පුළුවන් මේ ලෙඩේ හවල් ස්පිරිතාලේ හොඳ වුණේ කියලා. එහෙම කියන්න ඕනේ. ලෙඩේ හොඳයි. එච්චරයි. නමක් ඕනේ. ඒ නිසා සසර තියෙන අය රෝගාබාධ ටික සුව කරගත්තනම හරි. ඉතින් ඒ නිසා අපි දෘෂ්ටියකට වැටෙන්නේ නැතුව විදර්ශනා කරන්න පුරුදු වෙන්න. දෘෂ්ටියකට වැටෙන්නේ නැතුව විදර්ශනා කරන්න පුරුදු වෙන්න. සංකල්පයක ඉන්නම එපා. හරි මේ මග හරි කියන සංකල්පයට ඔබ එන්නත් එපා. ඒකත් මෝහාන්ධකාරයේ අඥානකම. මේක වැරදි කියන සංකල්පයට එන්නත් එපා. තමන් ස්වාධීන විනිශ්චයකරුවෙක් වෙන්න ධර්මයේ ගැන. ආද කරන්නේ අපි පුජ්‍යලෝ ගැන විනිශ්චය කර කර ඉන්නෝනේ. හාමුදුරු ගැන විනිශ්චය කර කර ඉන්නවා. තව මිනිස්සෙක් ගැන විනිශ්චය කර කර ඉන්නවා. එහෙම නෙමෙයි. සත්‍ය සත්‍ය සත්‍ය ඇති තැන දුක් වේදනා නැත. අසත්‍ය ඇති තැන තමයි සියලු ප්‍රශ්න ඇති වෙන්නේ තියෙන්නේ. ඔබේ ජීවිතේ ප්‍රබුද්ධ වෙන්නේ, ඔබේ ජීවිතේ උගත් වෙන්නේ ඔබ සැනසෙල්ලෙන් ජීවත් වෙන තරමට. සැනසෙල්ල ජීවත් වෙන තරම මතයි කෙනෙකුගේ ජීවිතේ ප්‍රබුද්ධ භාවය සලකිය හැකේ. එනිසා ඔබ මොනතරම් සැනසෙල්ලෙන් ජීවත් වෙනවද ඒ තරමටයි ඔබ ප්‍රබුද්ධ. සැනසෙල්ල ටිකක් අඩු ඇති වුණාට ලෝකෙට සාපේක්ෂව ඒ සැනසෙල්ල බලන්න. එහෙම බැලුවහම ඔබට තේරෙනවා ඔකේ මේ අයගේ මෙච්චර දුක්ක දුමනස් ඇතිදී මට මෙච්චරයි තියෙන්නේ. වැඩිම දුක් තියෙන්නේ කායිකව නෙමෙයි මානසිකවයි. මානසික සැනසෙල්ල උදා වුණාට පසුව කායිකව ලැබෙන ඕනෑම තත්ත්වයක් ස්වභාවිකව බාර ගන්න පුළුවන්. ඒවට සාප කරන්න නැතුව. උදාහරණයක් වශයෙන් රැය දහවල උදා වෙනවා මිනිස්සුන් මේක කෑ ගහන්න නැතුව වෛර කරන්න නැතුව සාවධානව මරණ. ඒ වගේ අපිට හැකියාවක් ලැබෙන ජීවිතේ ලැබෙන ඕනම කාරණයක් කමුවෙන් තරහ ගන්න නැතුව කේන්ති ගන්න නැතුව මාර ගන්න. ඒ වුණාට ජීවිතේ කලමනාකරණයක් නැති පිළිවෙලක් නැති ඕන කෙනෙකුට එයා ඉදිරියේ ඕන දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක් හදන්න බෑ. මොකද සම්මුතියක් තියෙනවනේ. සම්මුතියක් තියෙනවා, සම්ප්‍රදායක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා. ඒක රකින්න එක වෙනම කතාවක්. ඒක බාහිර මේ දෙයන්නේ අධ්‍යාත්මිකව අර මට්ටම ක්‍රියාත්මක කරව ගන්න පුළුවන්. සරලව කතා කරන හැම කෙනෙක්ම තරහෙන් නෙමෙයි. හොඳින් කතා කරන හැම කෙනෙක්ම කරුණාවන්ත නෙමෙයි. සරින් කතා කරන හැම කෙනෙක්ම හොඳත් නෙමෙයි. හොඳින් කතා කරන හැම කෙනෙක්ම නරකත් නෙමෙයි. ඒක තියෙන්නේ චේතනාව මෙහෙවෙන විදියට අනුකූලව අනුගත. හේසා සැබෑම හොඳ නරක තවත් කෙනෙක්ගෙන් කියන්න අමාරුයි. හැබැයි Tamanට Taman තුල මැනගන්න පුළුවන්. ඒ තමයි සැනසෙල්ලේ මීටරේ. ඔබ සැනසෙල්ල අඩු කෙනෙක් නම් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, රාගය, මෝහය වැඩි. සංඥා නිරෝධයකින් ඉන්න කෙනෙකුට එයාට තේරෙන්නේ මොකද? සැහැල්ලු. මොනවා හරි සංඥාවක් තදින් අල්ලගත්තොත් එහෙම එතන ඉඳලා තියෙන්නේ මොකන්ද? ලෝකයට ඇලීම, නන්දිය, වින්දනය, හසය. දැන් මම සමහර අයට කියන්නේ මේ හොයාගෙන හොයාගෙන හොයාගෙන යන්නත් එපා. ඔය හොයාගෙන යන එක නතර කරන එක තමයි ධර්මය කියලා කියන්නේ. එතකොට මේ නතර කරන ක්‍රමවේදයයි මේ හොයන්නේ. දැන් ධර්මය යම් අවබෝධ වුණාට පස්සේ මගෙන් අහන මොකද්ද කරන්න ඕන කියලා මං කියනවා නිකන් ඉන්න. ඔය ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ දුවන නිසා. අධ්‍යාත්මිකව දුවන, බාහිරව දුවන. නිකන් ඉන්න කොහෙද නිකන් ඉන්නේ? මම මේ කියන්නේ කයින් නිකන් ඉන්න කියන කතාවක් නෙමෙයිනේ නේ, මනසින් නිකන් ඉන්න. එතකොට ඔබ සැනසෙල්ල සොයා යා යුතු නැහැ. සැනසෙල්ල ඔබ සොයාගෙන ඉවි. දැන් ගොඩාක් අයට තියෙන මොකන්ද? ජයග්‍රහණය සොයාගෙන දුවන හැමදාම මහන්සි වෙනවා. හැබැයි ජයග්‍රහණය පුජ්‍යලයක් නම් ඒ පුජ්‍යලයා කැමතිවන්නේ ජයග්‍රහණය හොයන කෙනෙකුට නෙමෙයි, ජයග්‍රහණය හොයන්නේ නැති කෙනෙකුට. ජයග්‍රහණය නොසොයන කෙනා ළඟටයි ජයග්‍රහණය පැමිණෙන්නේ. ජයග්‍රහණය හොයන කෙනාට කැමති නැහැ. ඒක තමයි ස්වභාවය. දැන් අපි වුණත් කැමති ජීවිතේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වීගෙන් දුවන කෙනෙක් නෙකුට නෙමෙයිනේ. අපි වුණත් කැමති සංසිඳියාවක් තියෙන, අල්පේචතාවයේ තියෙන, මනාව ක්‍රියා කරන ජීවිතවලට, චරිතවලට අපිත් කැමතියි. එහෙමනම් මේ සොයා යෑම තවත් සොයා යෑමක් නොවේ, නතරවන්නේ කෙසේද යයි සොයා ගැනීමයි. මේ සොයා ගැනීම, මේ සොයා යන්නේ මොකද්ද? අපි තවත් සොයා යනවා නෙමේ දෙයක්. නතරවන්නේ කෙසේද කියලා අපි මේ හොයන්නේ. සොයා යන එකින් නතර වෙන්න. කාරණේ හරිනේ නේද? ඒ විදිහටයි මේ සොයා යාම සිද්ධ කරන්නේ. යම් කිසි කෙනෙක් දැන් අපේ භාවනා CDs තියෙනවා නේ, ගණනාවක් ඒ ඔක්කොමත් අහලා ඉවරලා කෙනෙක් ඇවිල්ලා අපෙන් අහනවා, සක්කාය දිට්ඨිය නැති කරගන්නේ කොහොමද කියලා අහනවා. එතකොට මොකද දෙන්න පුළුවන් උත්තරේ? ඒ අහපු කෙනාට කිසිම ප්‍රඥාවක් නැති, කිසිම තේරුමක් නැතිව අර පද පරමයෝ කියලා එක එක පදවල ඉල්ලිලා ඉන්න පිරිස ඉන්නවනේ. සංකල්පවල ඉල්ලිලා ඉන්න කට්ටිය තමයි පද පරමයෝ කියන්නේ. ඔන්න ඔය පදපරමය තමයි අහන්නේ. නැත්නම් ඊට වඩා වෙනස් දෙයක් අහනවා. මොකද ඒව පුරාවටම අපි කියලා දෙන්නේ නැති කරගන්න විදිය තමයි. ආය අහන දෙයක් නැහැ. ඇති වෙන විදිය, නැති වෙන විදියට මේ විදියට බැලුවාම ඇති වෙනවා, මේ විදියට බැලුවාම නැති වෙනවා, දුර වෙනවා. ඕනම කෙනෙකුට එකවර ඒ දේ නොවැටෙන්න පුළුවන්. මොකද හේතුව ඒ ප්‍රඥාව දියුණු වෙලා නැහැනේ. ඒ නිසා ක්‍රමානුකූලව චින්තාමය ප්‍රඥාව, සිතීමෙන් ප්‍රඥාව දියුණු වෙනවා. එහෙනම් නිහඬව මෙහෙම තියාගෙන ඉඳලා හිටි රූපයක් ඉඳලා නම් වැඩක් නැහැ. නිකම් මුකුත් නැතුව ඔන්න ශූන්‍ය කරගෙන ඉන්න මොනවත් නැහැ. හිතන්නත් ඔහොම හිටියයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ඉන්නේ මේ ශූන්‍ය සංඥාවේ ඉන්නේ. ඊට පස්සේ ඒ ශූන්‍ය සංඥාව තුළ මනස නිකන් හරි සිවුම් වුණොත්, සංවේදී වුණොත් ඊළඟට වෙන කාරණේ තමයි හිතේ සංවේදී ලක්ෂණ දියුණු වෙලා ඊට පස්සේ ඒ සංවේදී ගුණය ආශ්‍රිතව නොයෙකුත් ආකාරයෙන් අරමුණු කෙලෙස් වල තියෙන පීඩනයේ වේගය වැඩි වෙනවා. සංවේදී ගුණය වැඩි වුණොත් එහෙම නිකන් හරි එයාට හැම දෙයක්ම හරි සංවේදීව තේරෙනවා. දැන් ඔය සමත භාවනාවල් කරන ආට්ටියට ප්‍රධාන ලක්ෂණයක් තමයි සංවේදී ගුණය වැඩි වෙනවා. තේරෙනවනේ සංවේදී ගුණය වැඩි වෙනවා. සංවේදී ගුණය වැඩි වුණොත් එහෙම කුඩා අරමුණක් ඇතේ ඉතාව ඉක්මනින් ඒ කෙලෙස් ආරම්භ නැති වෙනවා. ද්වේෂයත් හටගන්නේ එහෙමයි. ලෝභය හටගන්නෙත් එහෙමයි. ඔක්කොම එක විදිහට හටගන්න පටන් ගන්නවා. මේ සංවේදී ඒ නිසා ඒගොල්ලෝ මොනවද කරන්නේ? අර පරිස්සම් වෙලා ඉන්න කැලේට වෙලා. ඒස මනසේ හිස් බව පුරුදු කරන එකකුත් නෙමෙයි. ඒක පුරුදු වෙන්නේ මමත්වයෙන්. එතකොට මමත්වය තුල යම්කිසි හුරුවක් පුරුදුවක් කිරීමක් නෙමෙයි මේක. මමත්වයේ ඉක්මවීමක්. එතකොට මමත්වයේ ඉක්මවන්න නම් අපි කරන්න තියෙන්නේ මොකද්ද? දිට්ඨිංච අනුපගම්මසය. දෘෂ්ටි ගන්න එපා. අනුපගම්ම. දෘෂ්ටි ගන්න එපා. මොනම දෘෂ්ටියක්වත්. මොනම දෘෂ්ටියක්වත් يعني ශූන්‍ය දෘෂ්ටියවත් අශූන්‍ය දෘෂ්ටියවත් එහෙමත් නෙමේ මෙහෙමත් නෙමේ කියන දෘෂ්ටියවත් එසේත් නෙමේ හරමත් නෙමේ හරමයි හරමයි කියන දෘෂ්ටියවත් ගන්න එපා. මොකක්වත් ගන්න එපා. දැන් කිසිවක් ගන්න එපයි කියන එක තදින් ගත්තොත් එහෙම ඒකන් දෘෂ්ටියක් වෙනවා. එහෙනම් නිකන් ඉන්න ඕන. ඒක දෘෂ්ටියක්. එන අපි කොහොමද ඉන්නවද? අන්න ඒක නම් හෙව්වට කමක් නැහැ. එන අපි කොහොමද ඉන්න ඕන කියලා හොයන්. ඒකර හොයනකොට මේ හොයාගෙන යන ගමනේදී මේක හමු වෙන්න පුළුවන්. මෙතන ඉන්න අයගේ මනස්වල එක එක ප්‍රමාණේ කඳු පාදහාන කඳු තියෙනවා. ඒවා කඩල බිඳල ඉවත් කරගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ටම. තමන්ටම හිරිහැරය පිණිස විනාශය පවසින පවතින දේවල් ගොඩ ගහගෙන ඉන්නේ තමන්මයි. වෙන කෙනෙක් නෙමෙයි. සතුරෙක් කරන හානියට වඩා තමන්ගේ සිත තමන්ට කරන හානිය වැඩි. මధుරයේ ක්‍රිදවනවට වැඩිය තමන්ට තමව තමන්ගේ මනස රිදවලා ඇතේ. තමන්ව සුගතියට සහ දුගතියට ගෙනියන දේව දූතයා තමන්ගේ හිත. එතකොට යම් තාක් දුරකට තමයි මේ වාචිකව අපිට කියන්න පුළුවන්, වාක් ප්‍රාතිහාරය කරන්න පුළුවන්. අනිත් ටික ශ්‍රාවකයාගේ ශක්තිය තුළින්. තේරුණානේ? එහෙම නැතුව බෑ. බුදුහාමුදුරුවන්ගේ ඉස්සරහින් හරි වුණත් ඔයගොල්ලෝ ගිහිල්ලා වාඩි කරලා මෙන්න අපි ආව බුදුහාමුදුරු පුළුවන් නම් නිවන් දක්කන්න අපිව පහන්සේගේ ප්‍රාතිහාර්යක එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. මම අරක හදලා දෙන්නම්, මේක හදලා දෙන්නම්, ආරාමයක් හදලා දෙන්නම්, මාව නිවන් දක්වන්න. එහෙම කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් තිබ්බනම් කරන්න තිබ්බා. එහෙම කරන්න බෑ. දැන් කෙනෙකුට තියෙන දැඩි ඌමනාව මේ නිවන් දකින්න ඕන, සතර අපායෙන් නිදහස් වෙන්න ඕන කියලා හරියට පොරබදනවා. සමහර අය මොකක් හරි ලොකු පාප කර්මයක් කළාත් වෙන්නේ නැති. නැත්තම් මේ සසර තියෙන බය නිසා නම් ඉතින් කමන්නේ කොහොමද? නමුත් ඌමනාව තිබුණු පමණට ප්‍රඥාව නැත්තම් බෑ. ඌමන නැත්තම් බෑ. දැන් හැමෝටම ඌමනයි සුපෝගි භෝගි වාහනයක් ගන්න. ඌමනාව තියෙනවා. නමුත් පුළුවන්ද? බෑ. මොකද සල්ලි නැහැනේ. හරියට සම්බැරි වෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ළඟ නිවන් දකින්න උමනාව තිබුණයි කියලා නිවන් දකින්න බෑ. ප්‍රඥාව නැති වුණොත් නිවන් දකින්න බෑ. එතකොට කෙනෙක් ළඟ ප්‍රඥාව තියෙනවා. ඒත් උමනාවක් නැහැ. ඒත් එතකොට නිවන් දකින්න යවෙන්නේ නැහැ. ඒක නේ සමහර මිනිස්සු ගෝටි ගන්න දැන් කොත්වලදී මැරිලා. කියන වානේ කිංගිල්ලත් නැහැ ජීවිතේට. සාරලට. ඒගොල්ලන්ට උමනාවක් නැහැ මේම හොඳයි. ඒක අපි හොඳයි හරි නරකයි හරි කියන්නේ ඒ යාගේ කැමැත්ත. ඒ මහෞතිකවාදීදී. මෙතන උමනාවයි ප්‍රඥාවයි දෙකම තියෙනවා නම් යන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා හැම තිස්සෙම බලන්න ඕන මගේ අවසාන ප්‍රතිඵලය හැටියට මෙන්න මේ දේ ඉතුරු වෙන්න ඕන කියලා හිතාගන්න. මොකද්ද? මම සියල්ල අත්හල පුජ්‍යලයක් නොවුණු පුජ්‍යලයක් වෙන්න ඕන. මම සියල්ල අත්හල පුජ්‍යලයක් නොවුණු පුජ්‍යලයක් වෙන්න ඕන. පුජ්‍යලත්වයෙන් තොර පුජ්‍යලයක් වෙන්න ඕන. ඒක තමයි මගේ අවසාන ප්‍රතිඵලය කියලා ඔබ ආධ්‍යාත්මිකව අතහැරමින් සියල්ල අතහැරමින් අතහැරීමත් අතහැර ගැනීමෙන් තවත් අනුශේෂ කොයි බහරි තියෙනවද කියලා බලා ගැනීම ඒ පුජ්‍යලත්වයෙන් තොර පුජ්‍යලයක නිර්මාණය කර ගැනීම උඩට දාන්න වරදිනවා. ගුවන් යානය හදාගන්නේ දහස් වාරක් හදලා දහස් වාරයක් වරදිනවා. ඒ ඔබ අනේ මට වරදිනවානේ. වරදින නිසාමයි තව හදන්නවනේ. ඒ වරදින හැම වතාවකම වැරදීමට කරුණු දහසක් ඔබ ඉගෙන ගන්නවා. ඒ නිසා ඔබ ඒ දෙයින් බොහෝ දේ උගත කෙනෙක් බවට පත් වෙනවා. අර මම වගේ මමත් ඒ කාලෙත් එහෙමයි. දැනුත් එහෙම කවුරු හරි කපටි ගමන් කරන්න හැදුවොත් මම ඒක වළක්වන්නේ නැහැ. මට අලාභ වෙන්නේ රුපියල් 1000ක් 500ක් නේ. කමක් නැහැ. මම ඒ කපටි කම කරන්න ඉඩ දෙනවා බලාගෙන. බලාගෙන ඉන්නෝ මේ මිනිස්සු මේ කපටි කම කරන්නේ කොහොමද කියලා. මම ඒක ඉගෙන ගන්නවා. යාට රුපියල් 1000ක් දීලා පන්ති එකට ගිහිල්ලා ඉගෙන ගත්තා වගේ. කපටින් හැසිරීම කොහොමද? කපටිකමක් කරන්නේ මිනිස්සේ කොහොමද මොන ආකාරයෙන්ද කියලා අධ්‍යයනය කරනවා. ඒකට ඒකට කියන බොරු, ඒකට කියන වචන, ඊට පස්සේ ආශ්‍රිතව ඇතිවන ඉරියව්, ලක්ෂණ ඒ ඔක්කොම ඉතින් අඳුන ගන්නත් පුළුවන්. ඒ වගේ ජීවිතයේ යම් යම් වැරදීම් තුලින් තමයි බොහෝ දේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ යා පරිණත වෙනවා. ඊළඟට ජීවිතේට Tamanට පොඩි මුදලකින් අර හරම දෙයක් ඉගෙන ගත්තට පස්සේ ලොකු හානියක් නොවෙන්න යම බේර ගන්න පුළුවන්. මනසත් එහෙමයි. මනසත් හරිම මායාකාරී කපටි. ඔබේ මනස ඔබව රවට්ටගෙන ඉන්නේ. තදින් ඔබට ආසත්ව වැලිච්ච කෙනා ඕක මම මගේ ආත්මය හැටියට ගන්නවා. ඒක ඊට පස්සේ මනසට උවමනා කරන විදිහට තමයි වැඩ කරන්නේ. ලෝභය, ద్వේෂය, මෝහය ඔව් තුලට පැමිණියාම ලෝභ ද්වේෂ මෝහ ආකාරයට ගලාගෙන යනවා. මේ ඉන්ද්‍රියන් හය අත්හැරීම, අතහැරීම, පරිත්‍යාගය වගේ දේවල් හරි අමාරු දේවල්. හරි අමාරු දේවල් ජීවිතේ. දැන් හාමුදුරුවෝ වුණා හැටියට අනිත් අයට කියන්න පුළුවන් හරි ලේසියෙන් පරිත්‍යාග කරන්න, අරව කරන්න, මේව කරන්න කියලා. හැබැයි ඒ හාමුදුරුවෝ හරි පරිත්‍යාග කරන්න ගියාට පස්සේ තමයි උන්වහන්සේලාට තේරෙන්නේ මේකේ තියෙන අමාරුව. ඔව් ඒක තමයි. ඒ නිසා මේක අමාරු වැඩක්. කොහොල්ල කුලිය කැලෙච්ච මැස්සෙක් ගැලේනවට වඩා අමාරු වැඩක්. අර අමාවක දවසක අස්ලොන් ගහ හතට පළල කොටසක් තියෙන අර විදුලි සර රදිනකොට විදුලි එළියෙන් ඒකට විදිනෝ වගේ වැඩක් කරන්න පුළුවන්. ඈ මීටර් ගානක් ඈතින් තියලා හඳ පායල නැති දවසක අර වැහි වහිනකොට විදුලි කොටන්නේ ඒ විදුලි වලින්. අස්ලොම් ගහක් කියලා කියන්නේ හරිම සියුම් ගහක්. ඒකත් හතට පළල කෑල්ලයි. හරිද? ඒක දික් හතට කෑලි කපල නෙමෙයි කෑලි හතට පළල කෙස් ගහ. ඒකනොත් කෑල්ල. ඊට පස්සේ ඒ කෑල්ල බලන්න සාමාන්‍යයෙන් ඇහැට බලන්න බෑ. අන්විෂයක් ගේන එනවා. එතකොට විදුන ඊතලයේ තුඩ හතට පළපු කෑල්ලක් වගේ නෙමෙයි. එහෙනම් තියෙන්න ඕන 14ට විතර පළපු කෑල්ලක් විතර. කුඩා වෙන්න එපා. අරක දෙකට පලාගෙන යන්න නේද? නේද? නැත්නම් පැලෙන්නේ නැහැනේ අස්ලොන් ගහ. ඊළඟට ඉතින් ඒ විදින මිනිස්සයට අර ඈත පේන්නේත් නැහැ. දැන් එතකොට මොකද හිතෙන්නේ ඔබ? ඔබට මොකද හිතෙන්නේ? කරන්න බැරි වැඩන්නේ. ඕක පූජ්‍යලයකට මේ මිහි පිට ඉන්න පූජ්‍යලයකට කරන්න බැරි වැඩක්. කවුරු හරි කරලා දිනවා කියලා කගා ඉතිහාසෙක දිනනද? නෑ. ඕක කරන්න බැරි වැඩක්. ඒ නිසා එකෙන් කියලා දෙන්නේ මොකන්ද? පූජ්‍යලත්වයකට නිවන් දකින්න බෑ. පූජ්‍යලත්වේ ඉවත් කරොත් අර ක්‍රියාවලිය කරන්න. කන කැස් බෑව විය සිදුරින් අහස දකින්න අවුරුදු 100කට සැරයක් ඇවිල්ලා කන කැස් බෑ ඇස් පේන්නේ නැති කෙනෙක් ඒකට අර විය ගහ කියන එකක් තියන්න ඕන. ඔව් ගිහිල්ලා ඉවර වෙලා අවුරුදු 100කට කලින් ගිහිල්ලා ඕක ඇවිල්ලා මූදේ තියනකොට මම මූදේ තියාගන්න නෑනේ රොඩු බොරුඩු මූදේ මුකුත් නෑ. ඔය වියගස් හේව මේව ගියොත් එහෙම කොට ගෑලි කොහෙද තියෙන්නේ? වෙරළේ. ඒවා මූද බඳ තියෙන්නේ නැහැ. බලන්න මූද හරි පවිත්‍ර තැනනේ, පිරිසුදු තැන. ඒ ගංගාවල් වල ඇලවල් වල වගේ තියෙන්නේ නැහැ, ඔක්කොම තියෙනවා. ඒ නිසා විය සිදුරක් මේ මෙහි ඉඳලා ඇලවල් වල ගහගෙන ගිහිල්ලා ඔය මූදට යන්නෙත් නැහැ. අනිත් එක ගියත් ඕක මූදේ තියෙන්නෙත් නැහැ. ආයෙත් ඒක අවුරුදු 100කට සැරයක් යනකොට ඕක මූදේ යාට බෙල්ල දාගන්න ඕකට තියෙන්නේ නැහැ. අනිත් එක ඉතින් කන කැස් බෑවනේ ඕකෙන් දාලා බැලුවත් තියෙන්නේ. තේරුණා නේද? ඉතින් එතකොට මේකෙන් කියන්නේ මොකද්ද? පූජ්‍යලයකට කරන්න බැරි වෙනක් මේක කවදාවත්. ඒ කරන්න බැරි කෙරෙන්නේ නැති වැඩන්නේ ඔය කියලා තියෙන්නේ. එහෙම නැතුව දුර්ලභයි කියන කතාවක් නෙමෙයි ඔක පෙන්නලා දුන්නේ. ප්‍රඥාවන්ත වෙන්න ඕන. පොඩ්ඩක් මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා හිතලා බලන්න. ඕක කවදාවත් කෙරෙන්නේ නැති වැඩක් ඕක. තේරෙන්නේ? අස්ලොන් ගහ දෙකට පැලෙන්න තියන්නත් බෑ. මේ සිතුරෙන් කනගස් බෑවට බලන්නත් බෑ. ඒවා සමාජගත වෙලා තියෙන විදිහ වැරද්දනේ ප්‍රශ්නේ. ඒ කියන්නේ පුජ්‍යලත්වයට කරන්න බැරි වැඩක් තමයි මේක. කනගස් බෑව මේ සිතුරෙන් එළිය බලනවා වගේ වැඩක් කියලා කිව්වේ ඒකයි. පුජ්‍යලත්වයකට කරන්න බෑ. පුජ්‍යලත්වය අතහැරියාම තමයි කරන්න පුළුවන්. මේ දහම් ගැට තියෙනවා. හොඳ ඒවා ඉතාම මේ වැරදි විදිහට තමයි අර පුහුදුන් අය මේව නිර්වචනය කරන්නපත් වුණාට පස්සේ සමාජගත වෙලා තියෙන්නේ. ඒවයි අපිට හරිය රසය තේරෙනවා. මිනිස්සුන්ගේ විශ්වාස සංකල්ප ඉක්මවා ගියපු දර්ශන ඉදිරිපත් කරලා තියෙනවා. වෙනත් ආගමික නායකයොත් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ටවත් ඒකේ හරය තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ටවත් ඒක තේරෙන්නේ නැහැ. නමුත් ඒක අපිට තේරෙනවා, මේ පුජ්‍යලයා කියලා තියෙන මේ කාරණය මෙන්න මේකයි කියලා. ඒවත් වරදවාගෙන ඒගොල්ලෝ ඊළඟට දෘෂ්ටිගත වෙනවා. ඒක පුදුම අවාසනාවක්. අවබෝධාත්මකව ගලාගෙන යන්න ඕන දහම ඔව් කටපාඩමින් කියව කියවා යන්න ආවට පස්සේ හරි අවාසනාවන්ත සිද්ධියක්ට මුහුණ පාන සිද්ධියලා. ඒ නිසා ඔබ වහාම අප්‍රමාදීව මේ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරන්න, අවබෝධ කරගන්න. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා නිදහස්ව මේ ලෝකේ දකින්න. අතීතයෙන් තොරව, අනාගතයෙන් තොරව, වර්තමානයෙන් තොරව අකාලිකව දකින්න පුළුවන්. ලෝකයේ අකාලිකව දකින්නවා. අනිත් සියලුම දෙනා බලන්නේ කාලයෙන්. ඒ කියන්නේ මිම්මින් ලෝකෙ දිහා බලන්නේ. හාල්මලින් එකටත් කියන්නේ කාල කියලානේ. ඔය වගේ කාලවල තියාගෙන තමයි බලන්නේ. කියන්නේ පුජ්‍යලේ දිහා බැලුවත් බලන්නේ කාලයෙන්. අපිටත් තියෙනවනේ පුජ්‍යලයන්ට ලකුණු. අර පුජ්‍යලයන්ට මෙච්චරයි, මේ පුජ්‍යලයන්ට මෙච්චරයි, මේ පුජ්‍යලයන්ට මෙච්චරයි කියන ලකුණු තියෙනවා. ඒ කාලෙන් බණිනේ මෙම්මෙන් බණිනේ නේ. කාලවල තියෙනවා එක එක විදියට. මේ සම්මුති විදියට ඒ තියෙන එක එහෙමයි. නමුත් මේක පරමාර්ථ විදියට අපි බැලුවහම කාලිකව දකින්න. අකාලිකව දැක්කහම රූප පේන්නේ නැහැ, රූප නිරෝධයි. වේදනා පේන්නේ නැහැ, වේදනා නිරෝධයි. සංඥා පේන්නේ නැහැ, සංඥා නිරෝධයි. සංකාර නිරෝධයි, විඥාන නිරෝධයි. කියව කියව ඉන්න නෙමෙයි තියෙන දකින්න. අතම කියනවා ඔබට මාත් එක්ක අර පිරිත් කියනවා වගේ හවුලට ගියයි. ඇයි මං හැමදාම කියලා පුරුදු. ඒ නිසා මේක දකින්නේ ප්‍රායෝගිකත්වය පුරුදු කරන මනස තුල. ඊට පස්සේ මෙතනින් නැගිටතර පස්සේ අර හඬ විතරට මිහිරියට අංගිටිය ඊට පස්සේ ඔඩොක්කුවෙන් බිමට වැටෙනවා වගේ ඔක්කොම බන ටික පැත්තක ඊළඟට ආයි අර පරණ ඉන්න ලෝභ ද්වේෂ මෝහ මදමාන ස්ත්‍රියා හරි පුරුෂයා හරි තමයි නැගිටින්නේ. ඔබ මෙතන ලෝභ ද්වේෂ මාන මදමානත් නැති කරගෙන ස්ත්‍රී භාවයත් පුරුෂ භාවයත් නැති කරගෙන නැගිටින්නේ කියන්නේ අපෝසක වෙලා නෙමෙයි. සියලුම භාව රූපයන් වලින් නිදහස් වෙලා නැගිටින්න. කියන්නේ පුජ්‍යලේ නෙමෙයි. අර සෝමාරාත්මේනිය කියන්නේ ඉති භාවෝ කිං කෛරා. ස්ත්‍රී භාවය කියන එක ප්‍රශ්නයක් නැහැ. චිත්තම් පිසුසමායිතේ හිත අවබෝධ කර ඥානම් හි වත්තමානම්. ඥානෙ උදා කරගත්තට පස්සේ හිත හදාගත්තට පස්සේ මේ ස්ත්‍රී භාවය කියන එකක් නැහැ. පුරුෂ භාවය කියන එක නෑ, එහෙම එකක් නෑ, එහෙම වැදගත් නෑ. කారణ ඒ නිසා ඒ සියල්ල හැලුවා ඒගොල්ලෝ. ඒ රහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා හැලුවා. රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වුණත් රහතන් වහන්සේ කෙනෙක් වුණත් දෙන්නම ඉන්නේ එකම ගුණේ, එකම ඥානේ, එකම දර්ශනය, එකම ස්වභාවයේ තියෙන. අර සංඥා නිරෝධයක් වෙච්ච නිසා එයාට සංඥාවක් ඔස්සේ රාගය පහළ වෙන්නේ නැහැ, ද්වේෂය පහළ වෙන්නේ නැහැ. ওই ද්වේෂය පහළ වෙන්නේත් සංඥාවක් ඔස්සේ. රාගය පහළ වෙන්නේත් සංඥාවක් ඔස්සේ. එතකොට මේ දෙකම පහළ වෙන්නේ නැහැ රහතන් වහන්සේලාට. සංඥා නිරෝධයිනේ. සංඥා නිරෝධය කරනවා. නමුත් කායික ක්‍රියාකාරකම් මේ විදිහට තියෙනවා. නමුත් මානසික කිසිම සම්බන්ධයක් වෙන්නේ නැහැ. මානසික කිසි ස්වභාවයක් නැහැ. දැන් කුසගින්න දැනෙනවා. පිපාසය දැනෙන නිදිමත වෙහස ඉන්ද්‍රියන් වල ඒක ඉන්ද්‍රියන්ගේ රටාවක් ඒක ඉන්ද්‍රියන් වලට ලබා දෙන්න ඕන බුදුහාමුදුරුත් ඒක ලබා දුන්නා නැත්නම් ඉන්ද්‍රියන් වල ප්‍රයෝජනේ ගන්න බැරි වෙලා යනවා ටික දුරක් ඇවිදගෙන ගියොත් කකුල් විඳාව එහෙම තියෙනවා ඒක මානසික ප්‍රශ්නයක් නෙමෙයි ඒක කායික ස්වභාවයක් කායික ස්වභාවය වෙහසුනා වතුර පිපාසය දැනෙන ඒක මානසික ගුණයක් නෙමෙයි වතුර පිපාසය කියන්නේ කායික ගුණයක් නමුත් සිතේ ගිනි ගැනීම පිච්චීම් දැවීම කිසිවක් නැත. එනිසා ඒ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය හැමදෙනාම අවබෝධ කරගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න වෙර දරන්න හැමතිස්සෙම අහන්නම උනේ කියන මානසික මට්ටමේ විතරක් ඉන්න එපා අහල විතරක් මදි සුණාත හොඳට දරා ගන්න ඕන ධාරයට චරාත මනස තුල හසුරවල මෙහෙයවල දකින්න ඕන එහෙම නැත්නම් මේ චරාත කියන්නේ මේ කායික චර්යාවම නෙමෙයි මානසික හැසිරවීම දැන් ධර්මානුකූල චර්යාව නැති නිසානේ ධර්ම අවබෝධය නැත්තේනේ ධර්මානුකූලව චර්යාව මෙතන හැසිරෙව්වා නම් ඔබ තුල තියෙන්නේ මොකන්ද? ධර්ම අවබෝධය. තාම ධර්මචර්යාව පහළ වෙලා නැහැ. තාම තියෙන්නේ පුජ්‍යල සත්පුජ්‍යල චර්යාව. ස්ත්‍රී පුරුෂ චර්යාව තියෙන්නේ. මම ස්ත්‍රියෙක් මම පුරුෂයෙක් කියන චර්යාව. වයසට යාමත් සමග ඒ ස්නායු දුර්වල වෙනවා. දකින්න යංගිසු වමනා වුණොත් අර තරුණ කාලේදී දකින්නා වගේ දහ ගුණයක් මහන්සි වෙන්න ඕන. කොච්චර ප්‍රෙෂර් එකේ මේක හිතන්න ගියත් එයාට සිතුවිලි පහළ වෙන ස්නායු පන්දතේ විවෘත වෙන්නේ අවදි වෙන්නේ හැමදාම බලාගෙන ඉන්නවා හාමුදුරුවෝ කියයි කවදක හරි කියයි. අය hina යන්නේ ඒ දෙතුන් දෙනාට තමයි. තමන් ළඟ තියෙන දුර්වලකමට කියන කීපු ගම වැදුන වැදිච්ච ගමන් hina ගියා. hina කපලා දාන පැත්තකට. හරිද? වැරද්ද හදාගන්න. එනිසා එයත්තු වැඩි කැපවීමෙන් අර නිකන් හිස් කරගෙන බලාගෙන ඉන්න එක නෙමෙයි තියෙන්නේ. කුමක්ද මේ කියන්නේ කියන කාරණය පිළිබඳව විදර්ශනා කරා. විදර්ශනා කරනවා කියලා කියන්නේ හරි මේ විදියට හදාගත්තාම හරිද මම මනස බලනවා. බලලා දහමට ගලපනවා. සයින්න්සෙ කියපු කරුණ වලට ආයතන කොට මෙන්න මේ අඩුව මල් ළඟ දැන් තියෙනවා. හරි ඒ අඩුව වෙනස් කරලා මේ විදියට තියාගත්තොත් හරිද? එතෙන්දී මේ අඩුව මෙතෙන්දී ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ විදියට නේනම් මම මේ මනසේ මනස තියාගෙන බලනවා. මේ විදියට තියාගත්තාම හරිද? කඩුවක් නැද්ද? එතකොට දෘෂ්ටි සියල්ලගින්ම තොර වූ ක්‍රමයක්ද දැන් මම මේ මනස මගේ පාවිච්චි කරන ක්‍රමය කියලා බලනවා. අන්න එහෙම වැඩ පිළිවෙලක් නිසා නිකන් ඔහි මනස සංසුන් කරගෙන හෝ නිකන් මුකුත් හිතන්නේ නැහැ වගේ නිකන් කැඳ බිව්වා වගේ ඉන්න එක නෙමෙයි. හැමතිස්සෙම අර නිවැරදි මානසිකත්වයේ තම තුළ තමා තුළ තහවුරු කරන්නට හදනවා. එතන අපි යම කඳන්න ගියාම එක එක විදියට තියලා එක එක විදියට ඇඳලා එක විදියට මේව කරලා තමයි ඒක හදන්නේ. ඒකනේ අග්නිම් පියාසර කරන යානයක් හදනවා නම් එයා ඒ යානය සාර්ථකයි කියලා කියන්නේ බිම යනකොට නෙමෙයි උඩ යනකොට. එහෙමනම් සියලු කෙලෙස් වලින් තොර වූ මනසක් තමන් එක එක විදියට හදලා හදලා හදලා තමන්ටම තේරෙනවා තමන්ගේ හිතේ කෙලස් නැති වුණාට පස්සේ දැන් හරි විදියට මං හදාගෙන තියෙන්නේ කියලා. උඩ යනකොට වාහනේ හරි කියලා තේරෙනවා වගේ දිට්ඨිංච අනුපගම්ම වුණාට පස්සේ දැන් මම දෘෂ්ටි වලට පත්ම වෙච්ච කෙනෙක් කියන ප්‍රත්‍යක්ෂතාවයත් එක්ක දැනනකොටම ඒකින් ලැබෙන සහැල්ලුවයි සහනයයි එක කොහොමත් උඩ යනවා තමයි. උඩ යනවා වගේ තමයි. කෙලස් බර නැතුව යනවා. එතකොට එයා තහවුරු කරගන්නවා දැන් හරි. මම ආත්ම දෘෂ්ටිය නැමැති මහා කුටුවට අවිද්‍යාවට අඳුරට මැදට වෙලා බල බලා හිටපු මම දැන් මම අවිද්‍යාව නැමැති අඳුරෙන් දුරව මම ලෝකය මමත්වයෙන් තොරව පුජ්‍යලත්වයෙන් තොරව දෘෂ්ටියෙන් තොරව තථාගත ඥාන දර්ශනයේ තථාගත ආනන් වහන්සේ දුටු ආකාරයට මන් දකින්න සංකල්ප නැතුව හැඟීම් නැතුව අන්නේ සතුට ඔබ තුල ඇති කරගන්න සරුවාකාරයෙන්ම හිත නිවීම තමයි අවසාන ප්‍රතිඵලය කියලා ඔබ හිතන්න. එතෙක් යනතුරු ඔබේ හිත වර්ධනයෙහි නැවත හදන ගුවන් යානයක් වගේ නැවත නැවත හද හදා නැවත නැවත අලුත් කර කර වෙනස් කර කර යන්න. එහෙම ගිහිල්ලා තමයි දවසක ඔබ හරියට ඒ ගමන යන්නේ. කුඩා ළමයෙකු කොහොමත් වැරදියට තමයි මුලදී අකුරු ලියන්නේ. යම් කිසි දවසක ඒ කුඩා ළමයාත් ගුරුවරයෙක් වී අන් අයට හරියට අකුරු ලියන්න උගන්වාවි. එසා ඔබටත් එහෙමම තමයි. ඔබ වැරදියට ලිව්වත් එය නැවත දහස් වාරයක් ලියන්න ඔබ හරියට ලියාගනි. මේ ධර්මදේශනා වලින් කියලා දෙන්නේ ඒ අකුර හරියටම හරියට ලියන විදිය. නිසා ඒ අනුසාරයෙන් ගලප ගලප ධර්ම විනය ගලපන්න. ඔබ ළඟ විනය කියන්නේ ඔබේ මනස තුල හසුරවන ක්‍රමය රට ගන්නවා. විනය නීති කියන්නේ වෙනම එකක්. මේ හිතේ විනය කියලා කියන එක මෙතෙන්දී වෙනම එකක්. ඒ නිසා අර විනය නීති වෙනම එකක්. මේක වෙනම එකක්. අධ්‍යාත්මික විනය හසුරවන ක්‍රමය හාමුදුරු කියව ධර්මයට දැන් ගැලපෙන ක්‍රමයටද මම මේ මනස තියාගෙන ඉන්නේ. නැත්තම් මොකද කරන්නේ? ආය වෙනස් කරලා හදා ගන්නවා. ඔන්නේ යම් මොහතක හරි කියලා දැනෙනවා. ඒත් හිතන්න ඕන නෑ මම තව මේක ගැන හොයන්න ඕන. ආවිවේක වෙලාවකද ආය හොයන. ඒ නිසා හදලා හදලා හදලා හදලා චේතෝ විමුක්තියක් ඇති වෙනකම් භව නිරෝධයක් ඇති වෙනකම් අපි මේක හදනවා. දහමට අනුව ගලපමි. එහෙමනම් අදට අපි අනුශාසනය අවසන් කරනවා. හැමදෙනාට තෙරුවන් සරණයි.